කොට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න විධායක විධායක සභාවේ සාකච්ඡා කරන්න පුළුවන් නම් බැතිල රාජපක්ෂ විලේදාන්න අනිත් අය විලේදාන්න විධායක සභාවේ සාකච්ඡා කරන්න පුළුවන් නම් මේ මැතිවරණ ක්‍රමය ගැන විධායක සභාවේ සාකච්ඡා කළා නැත්නම් ඉතාම පැහැදිලි මේක ඉදිරිපත් කරලා එක්සත් ජාතික පක්ෂය ඒ අයම පත් කිරීමේ පාර්ශ්වකාරුවෙක් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ ලව්වා මේකට ගහල් මේක අනවශ්‍ය දෙයක් කියන එක ජනතාවට හේතු ගන්නවා මේ රටේ ජනතාව ගොනා පැන්දවීමේ වැඩසටහනක් තමයි නැවතත් මේ විශ්වහරහා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිව විසුරුවනවා නම් විසුරුවන්න නමුත් එක්සත් ජාතික පක්ෂයට බය මේක විසුරුවනවා නම් ඒක අපිටත් බරපතල ලැජ්ජාවට කාරණයක් මොකද පක්ෂයේ සභාපතිවරයා හැටියට.